නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති ගිජ්ජකෝටේ පම්බතේ අතකෝ චත්තාරෝ මහරජා මහතියා ච යක්ඛසේනාය මහතියා ච ගන්ධම්බ සේනාය මහතියා ච කුම්භණ්ඩ සේනාය මහතියා ච නාග සේනාය චතුන්දිසං රක්ඛණ්ඨපෙත්වා චතුන්දිසං ගුම්බණ්ඨපෙත්වා චතුන්දිසං ඕවරණණ්ඨපෙත්වා අභික්ඛන්තාය රන්තියා අභික්ඛන්ත වන්නා කේවල කම්පං ගිජ්ජකෝටං දෝපාසෙත්නවා යේන භගවා තේනුපසංඛමින්සෝ උපසංකමෙන්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සෝ තේපි කෝයක්ඛා අප්පේ කංචේ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සෝ අප්පේ කංචේ භගවතා සන්ධින් සම්මෝදින්සෝ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදින්සෝ අප්පේ කංචේ යේන භගවා තේනංජලින් පනාමෙත්වා ඒකමන්තං නිසේදින්සෝ අප්පේ කංචේ නාමගොත්තං සාවෙත්වා ඒකමන්තං නිසේදින්සෝ අප්පේ කංචේ තුන්නේ භූතා ඒකමන්තං නිසේදින්සෝ ඒකමන්තං නිසින්නෝ කෝ වෙස්සවනෝ මහරජා භගවන්තං ඒතද වෝච සන්තේ බන්තේ උලාරායක්ඛා භගවතෝ අප්පසන්නා සන්තේ බන්තේ උලාරායක්ඛා භගවතෝ පසන්නා සන්තේ බන්තේ මජ්ජිමායක්ඛා භගවතෝ අප්පසන්නා සන්තේ බන්තේ මජ්ජිමායක්ඛා භගවතෝ පසන්නා සන්තේ බන්තේ නීචායක්ඛා භගවතෝ අප්පසන්නා සන්තේ බන්තේ නීචායක්ඛා භගවතෝ පසන්නා යේ බොයේන කෝපන බන්තේ යක්ඛා අප්පසන්නායේව භගවතෝ තං කිංස හේතු භගවාහි බන්තේ පානාති පාතා වේරමණ්‍යා ධම්මං දේසේති අදින්නා දාන වේරමණ්‍යා ධම්මං දේසේති කාමේ සුමිච්ඡාචාරා වේරමණියා ධම්මං දේසේති මුසාවාදා වේරමණියා ධම්මං දේසේති සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණියා ධම්මං දේසේති යේ බොයේන කෝපන බන්තේ යක්ඛා අප්පටි විරතායේව පානාති පාතා අප්පටි විරතා අදින්නා දාන අප්පටි විරතා කාමේ සුමිච්ඡාචාරා අප්පටි විරතා මුසාවාදා අප්පටි විරතා සුරාමේරය මජ්ජපමා දට්ඨාන තේ සන්තං හෝති අප්පියං අමනාපං සන්තේ බන්තේ භගවතෝ සාවකා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවಂತಿ අප්පසද්ධානි අප්පනි ගෝසානි විජනවාතානි මනුස්සරාහසෙය්‍යකානි පටිසල්ලාන සාරුප්පානි තත්ථ සන්තේ උලාරායක්ඛා නිවාසිනෝ යේ ඉමස්මින් භගවතෝ පාවචනේ අප්පසන්නා තේසං පසාදාය උග්ගණ්හාතු බන්තේ භගවා ආඨානාටියං රක්ඛං වික්ඛෝනම් වික්ඛුනීනම් උපාසකානම් උපාසිකානම් බුද්ධියා රක්ඛාය අවිහිංසාය පාසු විහාරායාති අදිවාසේසි භගවාතුන්නී භාවේන අතකෝ වෙස්සවනෝ මහරජා භගවතෝ අදිවාසනං විදිත්වා තායං වේලායං ඉමං ආඨානාටියං රක්ඛන් අභාසේ විපස්සෙස නමතෝ චක්කුමන්තස්ස සිරිමතෝ සිකෙස්සපේ නමතෝ සම්බෙභූතානුකම්පිනෝ වෙස්සබොස්ස නමතෝ නහත කස්ස තපස්සිනෝ නමතු කකුසන්දන්ස මාරසේනා පමද්දිනෝ කෝනාගමනස්ස නමතෝ බ්‍රාහ්මනස්ස වුසීමතෝ කස්ස පස්ස නමතෝ විප්පමුත්තස්ස සම්බදී අංගේ රසස්ස නමතෝ සක්්‍ය පුත්තස්ස සිරීමතෝ යෝයිමන් ධම්ම මදේසේසේ සම්බ දුක්ඛා පනෝදනම් යේ චාපි නිබ්බුතා ලෝකේ යථා භූතං විපස්සිසුම් තේ ජනා අපි සුනා මහන්තා වේත සාරදා හිතං දේව මනුස්සානං යං නමස්සන්ති ගෝතමං විඤ්ඤාචරණ සම්පන්නං මහන්තං වේත සාරදම් යතෝ උග්ගච්ඡති සොරියෝ ආදිච්චෝ මණ්ඩලී මහා යස්ස චොග්ගච්ඡමානස්ස සංවරේති නිරොජ්ජති යස්ස චොග්ගතේ සොරියේ දිවසෝති පවොච්චති රහදෝ පිතත්ත ගම්භීරෝ සමුන්දෝ සරිම්බෝධකෝ ඒවන්නන් තත්ත ජානන්ති සමුද්දෝ සරිතෝදකෝ ඉතෝ සාපුරිමාදෙසා ඉතිනං ආචෙක්කතේ ජනෝ යන්දෙසං අභිපාලේති මහරහජා යසස්සිසෝ ගන්ධම්බානං ආදිපති දදරට්ටෝ ඉති නාමසෝ රමකේනච්ච ගේතේහි ගන්ධම්බේහි පුරක්කතෝ පුත්තාපි තස්ස බහවෝ ඒක නාමාති මේ සුතං අසේතින් දස ඒකෝච ඉන්ද නාමං මහම්බලා තේ චාපි බුන්ධං දිස්වාන බුන්ධං ආදිච්ච බන්ධුනම් දෝරතෝව නමස්සන්ති මහන්තං වේත සාරදං නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුන්තම කුසලේන සමෙක්කසි අමනුස්සාපි තං වන්දන්ති සුතන්නේ තං අබින්නසෝ තස්මා ඒවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විද්‍යාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං යේන පේතා පවච්ඡන්ති පිසුනා පිට්ඨි මංසිකා පානාති පාති නෝලුන්දා චෝරානේකතිකා ජනා ඉතෝ සාදක්ඛිනාසිසා ඉතිනං ආචෙක්කතේ ජනෝ යන්දෙසං අභිපාලේති මහරජාය සස්සිසෝ කුම්බණ්ඩානං ආදිපති විරුල්ලෝ ඉති නාමසෝ රමතේ නච්ච ගේතේහි කුම්බණ්ඩේහි පුරක්කතෝ පුත්තාපි තස්ස බහවෝ ඉන්ද නාමාති මේ සුතං අසේතින් දස ඒකෝච ඉන්ද නාමා මහම්බලා තේ චාපි බුන්ධං දිස්වාන බුන්ධං ආදිච්ච බන්ධුනම් දෝරතෝව නමස්සන්ති මහන්තං වේත සාරදං නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්තම කුසලේන සමෙක්කසි අමනුස්සාපි තං වන්දන්තේ සුතන්නේ තන්න බින්හසෝ తస్మా ఏవం వదేమసే జినం వందత గోతమం జినం వందామ గోతమం విద్యాచరణ సంపన్నం బుద్ధం వందామ గోతమం యత్ చోగచ్చతి సూర్యో ఆదిత్యో మండలీ మహా యస్స చోగచ్చమానస్స దివసోపి నిరుజ్యతి యస్స చోగతే సూర్యే సంవరేతి పౌచ్యతి ప్రహదోపి తత్ గంభీరో సముద్దో సరితోదకో ఏవన్నం తత్ జానంతి సముద్దో సరితోదకో ఇతో సా పశ్చిమా దిశా ఇతి నంగాచిక్కతి జనో యంది సంగభిఫాలేతి మహారాజా యశస్సిసో నగానంగాధిపతి విరూపక్కో ఇతి నామసో క్రమచేనచ్చ గీతే నాగేహి పురక్కతో పుత్రాపితస్స బహవో ఏకనామాతి మే సుతం అసేతేందస ఏకోచ ఇందనామా మహంబలా తే చాపి బుద్ధం దిస్వాన బుద్ధం ఆదిచ్య మందునం దూరతో నమస్సంతి మహంతం వేత సారదం నమోతే పురిసాజన్య నమోతే పురిసుంతమ కుశలేన సమేకసి అమనుస్వాపి తం వందంతి సుతన్నే తం అభిన్నసో తస్మా ఏవం వదేమసే జినం వందత గోతమం జినం వందామ గోతమం విద్యాచరణ సంపన్నం బుద్ధం వందామ గోతమంతి యేన ఉత్తర కురోరమ్మ మహానేరు సుదర్శనో మనుస్సా తత్ జాయంతే అమమ అపరిగ్గః నతే బీజం పవపంతే నఫినీయంతి నంగలా అకట్ పాకి మంసాలిం పరిభుంజంతి మానుసా అకరం అతు సంసుందం సుగంధం తండులఫలం తుండికీరే పచిద్వాన తతో భుంజంతి భోజనం గావిన్నేక కురంకత్వానుయంతి దిశో దిశం పశుం ఏక కురంకత్వా అనుయంతి దిశో దిశం ఇత్తి వాహనం కత్వా అనుయంతి దిశో దిశం పురిష వాహనం కత్వా అనుయంతి దిశో దిశం కుమారి వాహనం కత్వా అనుయంతి దిశో దిశం కుమార వాహనం కత్వా అనుయంతి దిశో దిశం తేయానే అభిరోహిత్వా సంబాదిసా అనుపర్యంతి పచారా తస్స రాజినో హత్యానం అస్సయానం దింబం యానం ఉపట్టితం పాసాదా శివికాచేవ మహారాజస్స యశస్సినో తస్స చ నగరా ఆహో అంతలిక్కే సుమాపిత ఆఠానాఠ కుశినాఠ పరకుశినాట నాటపురియా పరకుశిత నాట ఉత్తరేణ కపీవంతో జనోగమపరేణ చ నవనవతియో అంబర అంబరవతియో ఆలకమందానామ రాజధాని కువేరస్స కోపన మారిస మహారాజస్స విశానానామ రాజధాని తస్మా కువేరో మహారాజా విశ్వనోతి పౌచ్యతి పచ్చే సంతో పకాశంతి తతోలా తత్తలా తతోతలా ఓజసి తేజసి తతోజసి సురో రాజా అరిట్టో నేమి రాదోపి తత్త ధరణీ నామ యతో మేఘా పవస్సంతి వస్సాయతో పతాయంతి సభాపి తత్త భగవతి నామ యత్త యక్కా పైరుపాసంతి తత్త నిత్య ఫలారుక్కా నానాదిజ గణాయుత మయూర కుంజాభిరుద కోకిలాభి వగ్గుభి జీవం జీవక సందిత్త అథో ఒట్టవ చిత్తకా කුකුත්තකා කුලීරකා වනේ පොක්කර සාතකා සුකසාලික සන්දෙන්ත දණ්ඩමානව කානිච සෝභති සම්බ කාලං සා කුවේර නලිනී සදා ඉතෝසා උත්තරා දෙසා ඉතිනං ආචෙක්කති ජනෝ යන්දෙසං අභිපාලේති මහරජාය සස්සෙසෝ යක්ඛානං ආධිපති කුවේරෝ ඉති නාමසෝ රමතේනච්ච ගේතේහි යක්කේහි පුරක්කතෝ පුත්තා පිතස්ස බහවෝ ඒක නාමාති මේ සුතම් අසේතින් දස ඒකෝච ඉන්ද නාම මහබ්බලා තේචාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනම් දෝරතෝව නමස්සන්ති මහන්තං වේත සාරදං නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුන්තම කුසලේන සමෙක්කසි අමනුස්සාපිතං වන්දන්ති සුතං නේතං අබින්නසෝ තස්මා ඒවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විඤ්ඤාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමන්ති අයං කෝ සාමාරිස ආඨානාඨියා රක්ඛා බික්ඛෝනම් බික්ඛුනීනම් උපාසකානම් උපාසිකානම් ගුත්තියා රක්ඛාය අවීංසාය පාසු විහාරායාති යස්ස කස්ස චිමාරිස බික්ඛුස්සවා බික්ඛුනියාවා උපාසකස්සවා උපාසිකායවා අයං ආඨානාඨියා රක්ඛා සුග්ගහේතා භවෙස්සන්ති සමන්තා පරියාපුතා තංචේ අමනුස්සෝ යක්ඛෝ වා යක්ඛිනී වා යක්ඛ පෝතකෝ වා යක්ඛ පෝතිකාවා යක්ඛ මහාමත්තෝ වා යක්ඛ පාරිසංජෝ වා යක්ඛ පචාරෝ වා ගන්ධම්බෝ වා ගන්ධම්මේ වා ගන්ධම්බ පෝතකෝ වා ගන්ධම්බ පෝතිකාවා ගන්ධම්බ මහාමත්තෝ වා ගන්ධම්බ පාරිසංජෝ වා ගන්ධම්බ පචාරෝ වා කුම්බණ්ඩෝ වා කුම්බණ්ඩේ වා කුම්බණ්ඩ පෝතකෝ වා කුම්බණ්ඩ පෝතිකාවා කුම්බණ්ඩ මහාමත්තෝ වා කුම්බණ්ඩ පාරිසංජෝ වා කුම්බණ්ඩ පචාරෝ වා නාගෝ වා නාගිනී වා නාග පෝතකෝ වා නාග පෝතිකාවා නාග මහාමත්තෝ වා නාග පාරිසංජෝ වා නාග පචාරෝ වා පදුට්ට චින්තෝ ගච්ඡන්තං වා අනුගච්ඡේය තිතන් වා උපතිට්ඨේය නිසින්නන් වා උපනිසීදේය නිපන්නන් වා උපනිපජ්ජේය නමේ සෝමාරිස අමනුස්සෝ ලබේය ගාමේසු ආනිගමේසු වා සක්කාරං වා ගරුකාරං වා නමේ සෝමාරිස අමනුස්සෝ ලබේය ආලකමණ්ඩාය රාජධානියා වත්තුන් වා වාසං වා නමේ සෝමාරිස අමනුස්සෝ ලබේය යක්කානං සමිතින් ගන්තුං අපිස්සුනං මාරිස අමනුස්සා අනවයිහම් පිනං කරේයුං අවිවයිහම් අපිස්සුනං මාරිස අමනුස්සා අත්තාහිපි පරිපුන්නාහි පරිභාසාහි පරිභාසෙයුං අපිස්සුනං මාරිස අමනුස්සා රිත්තම්පි පත්තං සේසේ නික්කුංජෙයුං අපිස්සුනං මාරිස අමනුස්සා සදාපිස්ස මුද්ධං පාලෙයුං සන්තේ මාරිස අමනුස්සා චණ්ඩාරුද්ධාරභසා තේනේව මහරාජානං ආදියන්ති නමාරාජානං පුරිසකානං ආදයන්ති නමාරාජානං පුරිසකානං පුරිසකානං ආදයන්ති තේකෝතේ මාරිස අමනුස්සා මහරජානං අවරුද්ධානාම වුච්ඡන්ති සේයතාපි මාරිස රඤ්ඤෝ මාගදස්ස විජිතේ චෝරා තේනේව රඤ්ඤෝ මාගදස්ස ආදියන්ති නරඤ්ඤෝ මාගදස්ස පුරිසකානං ආදියන්ති නරඤ්ඤෝ මාගදස්ස පුරිසකානං පුරිසකානං ආදියන්ති තේ කෝතේ මාරිස මහචෝරාරඤ්ඤෝ මාගදස්ස අවරුද්ධා නාම වුච්ඡන්ති ඒවමේව කෝ මාරිස සන්තේ අම්මනුස්සා චණ්ඩාරුද්ධාරබසා තේනේව මහරජානං ආදියන්ති නමහරජානං පුරිසකානං ආදියන්ති නමහරජානං පුරිසකානං පුරිසකානං ආදියන්ති තේ කෝතේ මාරිස අමනුස්සා මහරජානං අවරුද්ධානං නාම වුච්ඡන්ති යෝ හි කෝචි මාරිස අමනුස්සෝ යක්ඛෝ වා යක්ඛිනී වා යක්ඛ පෝතකෝ වා යක්ඛ පෝතිකා වා යක්ඛ මහාමත්තෝ වා යක්ඛ පාරිසංයෝ වා යක්ඛ පචාරෝ වා ගන්ධම්බෝ වා ගන්ධම්බී වා ගන්ධම්බ පෝතකෝ වා ගන්ධම්බ පෝතිකා වා ගන්ධම්බ මහාමත්තෝ වා ගන්ධබ්බ පාරිසජ්ජෝ වා ගන්ධම්බ පචාරෝ වා කුම්බණ්ඩෝ වා කුම්බණ්ඩී වා කුම්බණ්ඩ පෝතකෝ වා කුම්බණ්ඩ පෝතිකා වා කුම්බණ්ඩ මහාමත්තෝ වා කුම්බණ්ඩ පාරිසංජෝ වා කුම්බණ්ඩ පචාරෝ වා නාගෝ වා නාගිනී වා නාගපෝතකෝ වා නාගපෝතිකා වා නාග මහාමත්තෝ වා නාග පාරිසංජෝ වා නාග පචාරෝ වා පදොට්ඨ චිත්තෝ බික්ඛුන් වා බික්ඛුනින් වා උපාසකන් වා උපාසිකන් වා ගච්ඡන්තං වා අනුගච්ඡේය තිතන් වා උපතිට්ඨේය නිසින්නන් වා උපනිසීදේය නිපන්නන් වා උපනිපජ්ජේය ඉමේ සංයක්කානං මහායක්කානං සේනාපතීනං මහාසේනාපතීනං පුඤ්ජාපේ තම්බං වික්ඛන්දි තම්බං විරවි තම්බං අයං යක්ඛෝ ගණ්හාති අයං යක්ඛෝ ආවිසති අයං යක්ඛෝ හේඨේති අයං යක්ඛෝ විහෙඨේති අයං යක්ඛෝ හිංසති අයං යක්ඛෝ විහිංසති අයං යක්ඛෝ නමුඤ්ඤතිති පතමේ සංයක්කානං මහායක්කානං සේනාපතීනං මහාසේනාපතීනං ඉන්දෝ සෝමෝ වරුණෝ ච භාරද්වාජෝ පජාපති චන්දනෝ කාමසෙට්ටෝ ච කින්නෝ ගණ්ඩෝ නිගණ්ඩෝ ච පනාදෝ ඕපමඤ්ඤෝ ච දේවසූතෝ ච මාතලි චිත්තසේනෝ ච ගන්ධම්බෝ නලෝ රාජා ජනේසභෝ සාතාගිරෝ හේමවතෝ පුන්නකෝ කරති යෝගුලෝ සේවකෝ මුචලින්දෝ ච වෙස්සාමිත්තෝ යුගන්ධරෝ ගෝපාලෝ සුම්පගේ දෝච හිරිනෙන්තේච මන්දියෝ පංචාල චන්දෝ මාලවකෝ පංජොන්නෝ සුමනෝ සුමුකෝ දදීමුකෝ මනිමානී චරෝදී ගෝ අතෝ සේරිස්සකෝ සහන් ඉමේ සංයක්කානං මහායක්කානං සේනාපතිනං මහසේනාපතිනං උජ්ජාපේ තම්බං වික්ඛන්ති තම්බං විරවිතබ්බං අයං යක්ඛෝ ගණ්හාති අයං යක්ඛෝ ආවිසති අයං යක්ඛෝ හේඨේති අයං යක්ඛෝ විහෙඨේති අයං යක්ඛෝ හිංසති අයං යක්ඛෝ විහිංසති අයං යක්ඛෝ නමුංචතිති අයං කෝ සාමාරිස ආඨානාටි ආරක්ඛා බික්ඛූනම් බික්ඛුනීනම් උපාසකානම් උපාසිකානම් ගුත්‍යාරක්ඛාය අවිහිංසාය පාසු විහාරායාති හන්දච දානි මයං මාරිස ගච්ඡාම බහුකේච්ඡාමයං බහුකරණීයාති යස්ස දානි තුම් මේ මහරජානෝ කාලං මඤ්ඤතාති අතකෝ චත්තාරෝ මහරජා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කත්වා තත්තේවන්තර දායින්සෝ තේපි කෝයක්කා උට්ඨායාසනා අප්පේ කංචේ භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කත්වා තත්තේවන්තර දායින්සෝ අපේ කංචේ භගවතා සන්ධින් සම්මෝදින්සු සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා තත්තේ මන්තර දායින්සු අපේ කච්චේ යේන භගවා තේනංජලින් පනාම් තත්තේ මන්තර දායින්සු අපේ කච්චේ නාම ගොත්තං සාවෙත්වා තත්තේ වන්තර දායින්සෝ අපේ කච්චේ තොන්නේ භූතා තත්තේ වන්තර දායින්සෝති ඒතේන සංච වංජේන දුක්ඛාවෝප සමෙන්තුති ඒතේන සංච වංජේන භයාවෝප සමෙන්තුති ඒතේන සංච වංජේන රෝගාවෝප සමෙන්තුතේ